2013 වසරේ 8 වෙනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන. බොහොම හොඳයි, උදෑසනින් දේශනයක් කරපු නිසා දැන් අවදි වෙලා ඉන්නේ. නැත්තම් අපි මුල ඉඳලා පටන් ගන්න වෙනවා. දැන් අවදි වෙලා ඉන්නේ. දැන් ඉන්න මට්ටමේ ඉඳලා ඒ වේගයෙන් පටන් ගන්න පුළුවන්. දැන් ධර්මයේ ටික අවදි කරලා තියෙන්නේ. ඒක ගොඩක් වටිනවා. හොඳයි. මනුෂ්‍යයෙකුට තියෙන ලොකුම ගැටලුව තමයි එයාට හිමි ඉන්ද්‍රියන් 6න් එහා හිතන්න බැරි කම. ඒක තමයි ප්‍රධාන කාරණේ. එයාට ශක්තියින් ලැබිලා තියෙන්නේ ස්වභාව දහම තුලින්. එහෙම නැත්නම් ඒ ස්වභාව දහමට විග්‍රහ කරන්න බැරි අය කිව්වෝ දෙවියන් තුලින් කියලා. විග්‍රහ කරන්න පුළුවන් අය කිව්වා විද්‍යාත්මක සිද්ධාන්ත. විද්‍යාත්මක සිද්ධාන්ත කියන බැරි අය කිව්වා දෙවියන් තුලින් කියලා. හරි. එහෙනම් දෙවියන් තුලින් හරි ස්වභාව දහම තුලින් හරි හම්බෙලා තියෙන ඉන්ද්‍රියන් 6න් එහා හිතන්න බෑ. එහෙම ස්වභාවයක් තියෙනවා. පුතජන ශක්තියින් තියෙන ඉපමණයි. මේක අදි චිත්තයක්, අදි ශක්තියක්, අදි ඥානයක්, අදි විග්‍රහයක් තමයි මේ දේශනාවල තියෙන්නේ. ඒකටත් එකවරම හුරු වෙන්නේ නැහැ. මොකද සංසාරෙම ආපු ගමම්මග කණිපිට හැරෙන තැනක්. වෙනස් කරන තැනක්. ඉන්ද්‍රියන් හයම කණිපිට ගහලා බලන අවස්ථාව. අනුසෝතගාමී නෙමෙයි පටිසෝතගාමී කියන්නේ මේකයි. කණිපිට යනවා, අනිත් පැත්ත ප්‍රතිවිරෝධය ඇති කරනවා. හොඳයි පොඩ්ඩක් බලන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් හයම කණිපිට ගහලා ලෝකේ දිහා බලන්න. ඔය බලන ක්‍රමයේ හොඳ පිට කියලා හිතන් ඉන්නේ. ඔය හොඳ පිට අනිත් පැත්ත හරහා. එතකොට පේන ලෝකේ හරිම ලස්සන ලෝකයක් පේන්නේ. එතකොට කම්පණය තමයි ප්‍රධානම හේතුව. ඒක තමයි දුක කියලා කියන්නේ. වේදනාව තමයි දුක කියලා කියන්නේ. විඳීම තමයි දුක කියලා කියන්නේ. මේ කම්පන හටගන්නේ ඇයි? කම්පන හටගන්නේ ඇයි? අපේ විසින් සම්මත කරගන්නා ලද ලෝකයේ නිසා, සම්මත කරගන්නා ලද දේවල් නිසා තමයි මේ සියලුම කම්පන හටගන්නේ. එතකොට පුජ්‍යල මතය ප්‍රමුඛ කොටම අපි අරගෙන උපදින්නේ පුජ්‍යල මතය. දැන් කුඩාම ළමයා ළඟ බහු මත නැති වුණාට ඒ පුංචි ළමයා ළඟ තියෙන පුජ්‍යල මතය. පුජ්‍යල මතය තියෙනවා. ඒ පුජ්‍යලයේ මතින් ගොඩ නැගෙන කෙනා තුල තමයි ඊළඟට බහු මත, බහු දර්ශන, බහු දෘෂ්ටි, බහු ආගම්, බහු ජාති ආරූඪ කරවන්නේ. පැහැදිලිනේ? දැන් ඔබට වෙන්නෙත් ඒක. ලෝකයේ සියලුම ආගමිකයන්ට, ජාතිකයන්ට වෙලා තියෙන්නෙත් ඒක. ඊළඟට ඔහුට බහු මතවලින් නිදහස් වෙන්න වෙනවා මුලින්ම. ඊට පස්සේ පුජ්‍යල මතේ නිදහස් වෙන්න වෙනවා. ඉතින් මේ හරි අමාරු කාර්යයක් දෙයක්. ඔළුවට ආගමක් පැටවුවට පස්සේ, සංස්කෘතියක් පැටවුවට පස්සේ ඒකෙන් අහක් කරගන්න එක ලේසි නෑ. හැම සංස්කෘතියකම ඉන්න මිනිස්සයා හිතන්නේ එයාගේ සංස්කෘතිය හරි කියලා. හැබැයි විද්‍යානුකූලව බැලුවාම මේක අඩුපාඩුක තියෙනවා. හැම ආගමක්ම ඔළුවේ පටවගත්ත මිනිස්සෙක් හිතන්නේ තමන්ගේ ආගම හරි කියලා. නමුත් ලෝක දහමට, මානව දහමට ගලපල බලනකොට ඒකේ අඩුපාඩුකම් තියෙනවා. ඔහු විශ්වාස කරන ක්‍රමවේදය තුළ අඩුපාඩුකම් තියෙනවා. ඔහු අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් තුළ අඩුපාඩුකම් තියෙනවා. ඔහුම නොදැනව ඔහුම සිරකරුවෙක් බවට පත් වෙනවා ඒකේ. එහෙනම් මුලින්ම ඊළඟට බහු මත අයින් කරන්න ඕන. ඊට පස්සේ තම මතය. ආත්ම දෘෂ්ටියෙන් සක්කාය දිට්ඨිය මෙදෙන්න ඕන. ඉතින් මේ කාර්යයන් දෙකම සිද්ධ කර ගැනීම ඉතාම අසීරු කාර්යයක්. බහුමත වලින් නිදහස් වෙලා මිනිස්සෙක් වෙනවා කියලා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. බහු ස්වාධීන විද්‍යාඥයෙක් හැටියට පිළිගන්න පුළුවන්. ඊට පස්සේ තමා තුළ තියෙන මමත්වය දුරු කිරීම කියන කාර්යය ඊට වඩා අසීරු කාර්යයක්. ඒ කාර්යය සිදු කරගත්තොත් එයා උත්තමයෙක් බවට පත් වෙනවා මේ ලෝකේ. උතුම් කෙනෙක්. ඒ අවබෝධ කරගත්ත කෙනෙක් ළඟ තියෙන ඒ බලය හරි විශිෂ්ටයි මේ ලෝකේ, අති දුර්ලභයි. ඒ නිසා දැන් මේ පින්නතුන් ළඟ බොහෝම අය ළඟ තියෙන්නේ දැන් තියෙන්නේ බහුමත නෙමෙයි. දැන් තියෙන අර අත්තවාදය. තමා කියන දෙයින් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. අනිත් ඒවායින් ගැලවීම ප්‍රශ්නයක් නෙමෙයි. තමා තුළින් ගැලවෙන්නේ කොහොමද? තමන් තුළින් තමන් නිදහස් වෙන්නේ කොහොමද? මම මා තුළින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මමත්වය වැඩෙන ක්‍රමයක් සහ මමත්වය දුරු වෙන ක්‍රමයක්. ඒක ගාථාවෙන් මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මඤ්ඤමානෝ භික්ඛු භද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝති. මමත්වයෙන් සිතන්නට ගියොත් ඔහු වැටෙන්නේ මාරයාට, බැඳී යන්නේ මාරයාට. මමත්වයෙන් තොරව සිතන්නට ගියොත් ඔහු නිදහස් වන්නේ මාරයාගේ. මඤ්ඤමානෝ මමත්වයෙන් යුක්ත, භද්දෝ මාරස බන්ධනේ වෙනෝ මාරයට. අමඤ්ඤමානෝ මමත්වයෙන් තොරව මුත්තු මිදෙනවා මාර්යාගෙන්. පාපිමතෝති පාපයෙන් මාර්යාගෙන් මිදෙනවා. මොකද්ද මමත්වයෙන් හිතනවා කියන්නේ? මොකද්ද මමත්වයෙන් තොරව සිතනවා කියලා කියන්නේ? මමත්වයෙන් යුක්තව සිතනවා කියලා කියන්නේ මා විසින් ක්‍රියා කරනවා කියන තැන, දැනෙන තැන. මා විසින් මෙහෙවනවා, මා විසින් ක්‍රියා කරනවා, මා විසින් සංකල්පනය කරනවා, මා විසින් යොමු වෙනවා කියන මෙන්න මේ මමත්වයේ පදනම් කරගන්න ලද දැනීමක් Tamanට ඇති වෙනවා නම් ඒ හැම මොහොතකම මඤ්ඤමාන භාවයට පත් වෙලා මමත්වයට පත් වෙලා දැන් මම නිවන අවබෝධ කරගත යුතුයි කියන සංකල්පේ වැඩ කරනකොටත් මේ මඤ්ඤමාන භාවය තියෙනවා. ඈ මම ස්ත්‍රියක් කියන අදහස තුළ මඤ්ඤමාන භාවය තියෙනවා. මම පුරුෂයෙක් කියන අදහස තුළ මඤ්ඤමාන භාවය තියෙනවා. මමත්වේ තියෙනවා. එතකොට මේක මෙන්න මෙහෙම වෙන්න ඕන කියන තීරණයක් තියෙනවා. එතකොට ඒ තීරණේ කාගේද? මමත්වේ. ඒක එහෙම නෙමෙයි මෙහෙම වෙන්න ඕන. එතකොට ඒක තීරණේ කාගේද? මමත්වේ. එහිමත් එපා මෙහිමත් එපා. ඒ තීරණේ කාගේද? ඒත් මඤ්ඤමාන. ඒක මමත්වය. එතකොට මමත්වයෙන් තොරව සිතන ක්‍රමවේදයක් පුරුදු නැහැ. බුදුන් කෙනාට එහෙම පුරුද්දක් නැහැ. හැමදාම මමත්වයෙන් යුතුවමයි, මමත්වයෙන් යුතුවමයි සිතන්න, මෙනෙහි කරන්න, ගොඩ නැගෙන්න, ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ මමත්වයෙන් යුක්තවමයි. එහෙමනම් දැන් අපි මෙතෙන්දි පුරුදු වෙන්න යනවා මමත්වයෙන් තොර විදියට චින්තනය කරන්න. චින්තනයක් නැහැ මමත්වයෙන් තොර වුණාම. නමුත් ඉති වාචික වශයෙන් අපිට ගන්න සිද්ධ වෙන්නේම සංස්කාරක වචන. අසංකාරික වචන නැහැනේ. ඒකයි අපි බොරු කියලා කියන්නේ. මේ වචනවල කිසිම ඇත්තක් නැහැ. ඒ වචනේ අර ගලපලා ගොඩනගන ශක්තියක් මිස වචනයක් තුළ කිසිම ඇත්තක් පිහිටන්නේ නැහැ. අසංකාරික ගුණයක් පිහිටන්නේම නැහැ. මොකද සංස්කාරකයි, සංඥා සහිතයි, වේදනා සහිතයි, විඥාන සහිතයි, නාම රූප සහිතයි, ශබ්ද උච්චාරණ. ඒ නිසා අපි මේ වචන බිඳලා ඒක තේරුම් කරගන්න උත්සාහ කරන ඕනේ. එහෙනම් අපි මමත්වයෙන් තොරව චින්තනය කරන්නේ කොහොමද? මමත්වයෙන් තොරව දැర్శණය කරන්නේ කොහොමද? මමත්වයෙන් තොරව ජීවත් වන්නේ කෙසේද යන්න කියන කාරණය පිළිබඳව තමයි දැන් අපි කල්පනා කරන්න ඕන මෙහෙව ගන්න ඕනේ. එතකොට මමත්වයෙන් තොරව සිතන්න යනකොට අපි නිදහස් වෙනවා මායාවෙන්. එතකොට මමත්වයට හැම මොහොතකම ආහාර දෙනවා මනෝ සංචේතන ආහාර. මමත්වයට දෙනවා හැමතිස්සම මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාර නිෂ්පාදනය වෙන්නේ දෘෂ්ටිගත වීම තුළ. දෘෂ්ටියකට යම් මොහතක පාත්‍ර වේද, ඒ මොහතෙන් හටගන්නේ මනෝ සංචේතන ආහාර. හරියට ගිනි පෙට්ටිය, අර ගිනි කූරයි, ගිනි පෙට්ටියේ ඒ ගිනි දැල් වෙන කොටසයි එකට මුසු වෙන මොහොතේදී ගින්දර හට ගන්නවා. දෑතක් එකතු වෙන මොහොතේදී වේගෙන් ශබ්දයක් හට ගන්නවා. දිව විවිධ තැන්වල මේ මුවේ ස්පර්ශ කරනකොට විවිධ ස්වර, විවිධ ශබ්ද හට ගන්නවා. ඒ වගේ මේ මනෝ මේ සිත මමත්වයෙන් සිතන්න යනකොටම යම් බාහිර ධර්මතාවයක් එක්ක සංකල්පණය වෙනකොටම, ගැටෙනකොටම, ස්පර්ශ වෙනකොටම මනෝ සංචේතනාර නිෂ්පාදනය වෙනවා. අන්න ඒ අතරින් නිෂ්පාදනය වෙන ශක්තිය තමයි අනුභව කරන්නේ මමත්වය. මමත්වය ජීවත් වෙන්නේ එතනින්. එතෙන් මමත්වය පෝෂත් වෙනවා. මමත්වය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය කවුරුත් විසින් මවපු, කවුරුත් විසින් හදපු එකක් නෙමෙයි. ස්වභාව ධර්මයේ තුලින් නිෂ්පාදනය වෙච්ච දෙයක්. එතකොට අපි කියන්නේ මේකට හසු වෙලා මුලා වෙලා හිටියොත් එහෙම ඔබට විපතක් සිද්ධ වෙන්නේ. මේක හරියට අඳුනගත්තොත්, තේරුම් කරගත්තොත් ඔබට ඒ විපතෙන් නිදහස් වෙන්නත් පුළුවන්. කැමැතිනම් සංසාරේ කැමැති විදියට හසුරව ගන්නත් පුළුවන්. බලයක් බවට පත් වෙනවා. දැන් දමණය නොවූ අශ්වයෙක් පිට නැග්ගොත් එහෙම වෙන්නේ මොකද්ද? හානිය. දමණය නොකළ හස්තියෙක් මත නැග්ගොත් එහෙම මොකද වෙන්නේ? හානිය. නමුත් දමණය කරගත් අශ්වයෙක් පිට නැග්ග කෙනාට හානියක් වෙන්නේ නැහැ. දමණය කරපු හස්තියෙක් අලියෙක් පිට දාකරඬුව තියලා තියෙනවා, ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දමණය කරන ලද සිත Tamanට සැපයලවනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ මිනිස්සු නැගලා ඉන්නේ දමණේ නැති හිතක් මත. ඒ නිසා මිනිස්සුන්ගේ කොන්ද ගහන්න උන අර වහා ඇවිලෙන සුළුයි කියන බෝන්ඩ් එක. මේ තෙල් ටැංකිය වල එහෙම ගහන්නේ වහා ගිලි ඇවිලෙන සුළුයි කියලා ගහලා දෙනවා පිටිපස්සෙන්. ඒ වගේ සෑම මිනිස්සෙකම කොන්දේ පච්චයක් වගේ කොටල තිබ්බට කමන්නේ වහා ඇවිලෙන සුළුයි කියලා. ඒක පැහැදිලිවම මේ කර්මයක්. ඒක ඇත්ත. ඕනම මිනිස්සෙක් ඇවිස්සෙනවද කියලා බලන්න යන්න එපා, ඇවිස්සෙනවමයි. තරහ වෙනවද කියලා බලන්න යන්න එපා, තරහ වෙනවමයි. ඉතින් මං චෙක් කරලා බලන්න ගිහලා තියෙනවා, අනේ ඔක්කොම තරහ වුණා. ඉතින් ඒ නිසා මේ හරියන්නේ නැහැ. මිනිස්සු එහෙම තමයි. ඒක එහෙම තමයි. පුතජන ලෝකේ රටාව පුතජන ස්වභාවයෙන්ම තමයි ගලාගෙන යන්නේ. සත් තමනුත් ඒ தත්ත්වේ නේද ඉන්නේ? ඇත්තෙම තමනුත් ඉන්නේ ඇවිලෙන ස්වභාවයේ අඩු ප්‍රමාණයක් ඇති. නමුත් තමනුත් ඇවිලිනවා. එහෙනම් තමන් ඇවිලෙන්නේ නැති මට්ටමට යන. ඇයි ඇවිලෙන්නේ? තමන් ළඟ ගෑස් තියෙනවා. ඇවිලෙන්න සුදුසු කරන ගෑස් එක තමන් ළඟ තියෙනවා. ඒක නේ ඇවිලෙන්නේ. දැන් පිදුරු ගොඩකට ගිනි තිබ්බොත් මිසක් ඇවිලෙන්නේ මොකෝ? මේ මැටි ගොඩකට ගිනි තිබ්බට ඇවිලෙන්නේ නැහනේ. එහෙම නැත්තම් ජලයට ගිනි තිබ්බට ඇවිලෙන්නේ නැහනේ. ඒ ගෑස් එක තිබ්බොත් ඇවිලෙන්නේ. එහෙනම් තමන් තුල ඇවිලෙන ගෑස් එක තියෙනවා. මොකද ඇවිලෙන්නේ? මනුෂ්‍යයා ළඟ තියෙනවා පුජ්‍යල චින්තන රටාවක්. පුජ්‍යල ආකල්පයක් තියෙනවා. පුජ්‍යල කැමැත්තක් තියෙනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියනා වූ ගුණය තියෙනවා. ඒ ගුණය හේතුවෙන් හැම මොහොතකම ඇවිලෙන ගුණ තියෙනවා. එතකොට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මනුෂ්‍යයා කිව්වත්, ඒක තමන්ගේ පුජ්‍යල චින්තනයේ කියලා සිතුවත්, ඔහු ඇත්තෙන්ම අවිද්‍යාත්මක යම් රැහැනකට, අවිද්‍යාත්මක යම් බලයකට හසු වෙලා තමයි ඒ හිතන්නේ, ඒ පදන්නේ, ඒ ක්‍රියා කරන්නේ. දැන් මිනිස්සු උපන්දා පටන් මේ දුවනෝ මහන්සි වෙනෝ නොයෙකුත් දේවල් කරනවා. මොකද බලාපොරොත්තු වෙන්නේ? සැප වෙන්නේ නැහැ. සතුට වෙන්නේ නැහැ. මිනිසුන්ට ඒක හම් වෙන්නේ නැහැ. ඇයි? ඔය හොයන පැත්තෙන් ඒක හොයන්න බෑ. මහා සාගරේ පිරීලා ඉතුරුවත් ඉන්ද්‍රියන් වල වින්දනාත්මක ගුණය පුරවල ඉතුරු කරන්න බෑ. ඒකේ හෝම තමයි. ඒ නිසා අපි අහවල් තලයේ සැප විඳිනවා කියලා හිතනවා. අහවල් දේ දුන්නාම සෑහීමටපත් වෙනවා කියලා හිතනවා. නමුත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක මහා පුදුම දෙයක් මනසට. දැන් මම ත්‍රීවිලරේ කියන කාලේ මට හිතෙනවා අනේ මේ දූවිලි වදිනවා, මේ දූවිලි වදින්න නැතුව යන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් පොඩි වාහනයක් ගත්තට පස්සේ ටික කාලයක් යනකොට මේක පොඩි වැඩි ලින්ගම් ඊට වඩා ලොකු එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඊට වඩා ලොකු එකක් ගත්තත් ඊට පස්සේ හිතෙන්නේ මේක හරියන්නේ නැහැ, තනකට යන්න බෑ, ඊටත් වඩා ලොකු එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ඒක තමයි බාහිර චින්තනයේ ස්වභාවය. ජීවන්ත අවශ්‍යතා පරිදි මිනිස්සුන්ට තියෙන්න ඕන, දියුණු වෙන්න ඕන. නමුත් කවදාවත් අර සෑහීමටපත් කරන්න බෑ. හැමදාම මදි වෙනවා. ඊට පස්සේ ලොකු එකක් ගත්ත කෙනාටත් ඒකත් මාස 6ක් 7ක් යනකම් පොඩි වටිනකමක් තිබ්බත් ඊට පස්සේ ආයේ ඒක සුපුරුදු වාහනයක් බවට පත් වෙලා ඒකේ තියෙන අගය, ඒකේ තියෙන වටිනකම නැති වෙලා ගිහිල්ලා ඇති වෙනවා. ඒක තමයි මානසික ස්වභාවය. මානසික ස්වභාවය. එක පිරිමියෙකුට මුළු ලෝකෙම ඉන්න ස්ත්‍රීන් ටික හම්බුනත් එයාගේ රාගසිතුවිල්ල නිමෙන්නේ නැහැ. එක ස්ත්‍රීයකට ලෝකෙම ඉන්න පිරිමි ටික හම්බුනත් රාගසිතුවිල්ල නිවෙන්නේ නැහැ. සෑහීමටපත් කරන්න බෑ. මුළු ලෝකෙම Tamanට අයිති වුණත් බල තණ්හාව ඉවර වෙන්නේ නැහැ. මුළු ලෝකෙම තියෙන සල්ලි ටික Tamanගේ ළඟ ගොඩ ගැහුණයි කියලා මේ දැන් Tamanට ආරංචියක් ලැබුණත් Tamanගේ ආශාව බලාපොරොත්තු ඉවර වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ඒව කරන්න එපා හරි නොකරන්න එපා කියන එක හරි නෙමෙයි. ඒ චින්තනය නෙමෙයි. ඒක භෞතිකවාදී ක්‍රමයක්. ඒක ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ යා යුතුයි. කළ යුතුයි. ජීවිත නාස්ති වෙන්නේ නැතුව ඒව කරෙහි යා යුතු ගමනක්. ඒක විය යුතු ගමන. මේක වෙනම අධ්‍යාත්මික ගමනක්. මේකේ රස්සාව පටලව ගන්න එපා. ව්‍යාපාරේ පටලව ගන්න එපා. භෞතික ජීවිත පටලව ගන්න එපා. මේක චින්තනමය අධ්‍යාත්මික දර්ශන බලවේගයක්. ඒ අධ්‍යාත්මික දර්ශනය ඇති කරගන්න පුළුවන්. කොහොමද මේ අතරින් අපි නිවන මතු කරගන්නේ? යම් මොහතක අත්වාදය දුරු කරයිද, ඒ කියන්නේ මම සිතනවා කියන සංකල්පය. යම් ආකාරයක බහුවාද දුරු කරයිද, ඒ බහුවාගමික බහුසංස්කෘතික බහු ඥානය දුරු කරයිද. එතකොට බලන්න මේ දෙකම මෙතන දුරු කිරීම තුළින් තමන්ට ලැබෙන්නේ මොනවද බලන්න. තමන්ට ලැබෙන්නේ පූර්ණ නිදහස. තමා විසින් තමාව බන්ධනය කරන තියෙනවා. ඒ වගේම අන් අය විසින් තමන්ව බන්ධනය කරලා තියෙනවා. නිදහස තමා හුරලා තියෙනවා, ලෝකයා විසින් අහුරවලා තියෙනවා. එතකොට මිනිස්සුන්ට නිදහස නැහැ. එහෙනම් තමන්ගේ වාදයට අන් අයගේ වාදයට දුරු කරපු තැනම තමන්ට ලැබෙන නිදහස. කොහොමද මේක දුරු කරන්නේ? දුරු කරන්නේ තමන්ගේ ඥානමය මෙහෙයවනවා. මේ විදියට ඥානමය මෙහෙයවනවා. දැන් ඒකයි පෙන්නේ මමත්වයේ ගුණ ඇතුළත් කරන චින්තේනේ මමත්වයේ වැඩෙනවා. මමත්වයේ ගුණ ඇතුළත් නොකරන ධර්මයෙන් චින්තනයෙන් මමත්වයේ දුරු වෙනවා කියන කාරණය. දැන් උදාහරණයක් ගන්න පුළුවන්. Tamanṭa හාවෙක් මතක් කරොත් ඇති වෙන මානසික වෙනස බලන්න. හාවෙක් මතක් වෙනවා. අපි හාවෙක් මතක් වුණොත් එහෙමනම් අපිට හිතෙන්නේ අල්ල ගන්න හිතෙනවා. දැන් ගන්න. අපි හිතමුකෝ ඊටාම දරුණු අර ඉන්දියාවේ වගේ ඉන්න මහා විශාල කොටියෙක් දැක්ක කියලා. දැන් මොකද හිතෙන්නේ? ඔන්න මානසිකව ඇති කරවන වෙනස. ඒ දෙකෙන් ආහාර දෙකක් ඇති වුණා අපේ හිතේ. එකක් සුඛ වේදනාත්මක ආහාරයක් ඇති වුණා, අනිත් එක භය දුක වේදනාත්මක ආහාරයක් බවට පත් වුණා. එතකොට මේ රූපයක් දෙන හැම මොහොතකම ආහාර නිෂ්පාදනය වෙනවා. ආහාර නිෂ්පාදනය වෙනෙහි ඒව භුක්ති විඳමින් මමංකාරය තුළම වැඩෙනවා. එතකොට මේ සියල්ලට හේතුකාරක වෙන පාදක වෙන මූලික වස්තු බීජය වෙන මමංකාරය දුරු කිරීමයි මෙතන කරණ තියෙන්නේ. එතකොට මමත්වයේ පදනම් වෙනවා සංස්කාර ලෝකයට එකතු වීමෙන්. මමත්වයේ දුරු වෙනවා අසංකාරික හා අකාලික ලෝකයට අවධානය යොමු කිරීමෙන්. ඒකයි අචින්තයේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තයෝ. අනන්තය සොයන්න ඔබ. ඒ අනන්තය සෙවීමෙන් ඔබගේ විපාකේ අනන්තයේ බවට පාත්‍ර වෙනවා. ඒකයි. මේක තමයි පුරුදු කිරීම. මේක තමයි මෙහෙයවීම කියන කාරණය. ඉතින් ඒ කාලේ ආයත තිබ්බ මේ කියනකොටම නුවණ මෙහෙයවනවා මේ කරුණෝසෙ. මෙහෙයවනකොටම දකිනවා. දැක්කහම තමයි අපි කියන්නේ එයා සෝහාන් වුණා, සකුදාගාමි වුණා, අරහත් වුණා කියලා කියන්නේ. ඈ යමෙක් මේ ජය පරාජය දෙකම අත්හරීද ඔහු මේ ලෝකයේ නිවෙනවයි කියලා දේශනා කරනකොටම නිවන් දකිනවා. මොකද එයා ඥානණය කරනවා මොකන්ද ජය, මොකන්ද පරාජය, මොකන්ද ජය පරාජය අතහරිනවා කියන්නේ කියලා. ඒකයි මේ මොහොතේ මේ වෙලාවේ ඇත්තෝ මේ නිවන් දැක්කේ මේ ඥානණය කළ. අපි තේරෙන්නේ ඔහි අහගෙන යන සාදු කිව්ව හාමුදුරන්ට පිරිකරක් පූජා කරා ඕන දහම් කුසලයේ දැන් ඇති වුණා කිව්ව ගෙදර ගියා. ඒ චින්තනමේ නැහනේ. ඉතින් ඒ නිසා අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා මිනිස්සුන් අවුස්සන දේවල් කියන්න. ඈ එතකොට අවුස්සනහම විරුද්ධ දෙයක් කිව්වහම නැවිස්සෙන්නේ නේද? නේද? ඒ නිසා ඒ එතකොට අවුස්සල චින්තනමය මට්ටමට මේ මිනිස්සු හිතන මට්ටමට පොඩ්ඩක් පුරුදු කරගන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න එහෙම කරන්න වෙනවා. නැත්තම් චින්තනමේ ඒත් හිතන්නේ නැහැ. මිනිස්සුන්ට අදාහගන්න බැරි දේවල් කිව්වත් මිනිස්සු හිතන්නේ නැහැ. දැන් ඔය ජේසුස් වහන්සේ අපූර්ව කතාවක් කියලා දෙනවා මේ මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන්න. මොකද්ද කිව්වේ? අබෑටයක් තරම් පොළොවේ මහා විශාල ගහක් හැදෙනවා. ඒ මහා විශාල ගහේ කුරුල්ලු කූඩු හදාගෙන පදිංචි වෙනවා. පදිංචි වෙලා කුරුල්ලු ඒකේ බිත්තර දානවා. ඔවුන් ජීවත් වෙනවා කිව්වා. ඉතින් මිනිස්සු මේ හිතන්න බැරි මිනිස්සුන්ට හිතන්න පුරුදු කෙරෙව්වා. නමුත් ඕකත් විශ්වාස කරන කන්ටි හිටියා. ඔකට ප්‍රතිවිරුද්ධ වෙන පිරිසකුත් හිටියා. නමුත් ඇත්තෙම මොකද්ද කිව්වේ කියලා තේරුම් ගන්න දක්ෂයෝ නැහැ. ඉතින් ලොකු කතාවක්නේ කිව්වේ. මෙලෝ සංසාරේ මිනිස්සුන්ට හිතන්න පුළුවන් අබෑටයක් තරම් පොළොවේ මහා විශාල ගහක් හැදෙනවා. එතකොට ඒකේ කුරුල්ල කූඩු හදනවා. එතකොට කූඩුවයි අබෑටේ ගලපන්නකෝ. කූඩුවයි ගහයි අබෑටේ ගහයි ගලපන්නකෝ. අබෑටේ බිත්තරේ ගලපන්නකෝ. නේද? ඔන්න ස්වර්ගයේ හැටි කියලා කිව්වේ. ඕක තමයි ස්වර්ගයේ ස්වභාවය කියන්නේ. ස්වර්ගයේ ස්වභාවය කියලා කියන්නේ විශ්වාසයේ ඉක්ම වූ ස්වභාවය. චින්තනයේ ඉක්ම වූ ස්වභාවය තමයි ස්වර්ගයේ ස්වභාවය. ඉතින් පැහැදිලිව මේක ඇත්ත. අපි අපරාධේ මේ කිසු දහමත් එක්ක මේ බොහෝ කාලයක් සටන් කරලා තියෙන්නේ. අපරාධෙක් වෙලා යන්න තිබිච්ච ගමන. මොකද ජේසුස් වහන්සේ ඒකාන්තයෙන් මහරහතන් වහන්සේලා ආශ්‍රය කරපු කෙනෙක්. ඒ අනුසාරයෙන් බුදුදහම අධ්‍යයනය කරපු කෙනෙක්, ඉගෙන ගත්ත කෙනෙක්. ඒ දහම කියන්න ගිහිල්ලා තමයි තාම ගෙටි කාලයක් අවුරුදු 32ක් වගේ පොඩි වයසකදී එතුමම්ව සහසිරිය විදියට අර විදියට ඝාතනය කිරීමට උත්සාහ කළා. බොහෝ වෙලාවට එතුමම්ව රහසිගතව බොහෝ කාලයක් ජීවත් වුණා කියන කතාවකුත් තියෙනවා වෙන්නත් ඇති. එතනින් හිතවත් පිරිසක් පන්නගෙන එන්නේ නැති මේ ඒගොල්ලෝ එකවර මරන්නේ නැහැ. අර පුරුෂේ කුසගින්නේ මැරෙන්න තමයි තියන්නේ. ඒ කාලේ කට්ටියක් පන්නගෙන එන්නේ නැති කියලා හිතනවා. වෙන්නේ නැද? ඉතින් ඒ නිසා ඒ එහෙම දහමවල තියෙනවා. ඉතින් ඒකින්ම පරිණාමය වෙලා වෙනස් වෙලා කොටසකුත් එකතු කරලා කියලා කියනවා බොහෝ දෙනෙක්. ඇත්ත නැත්ද දන්නේ කුරානෙත් හැදින්නේ කියනවා. ඉතින් මේ මිනිස්සු ඔක්කොටම එකතු වෙන්න පුළුවන් සිද්ධාන්ත තියෙනවා. මිනිස්සු හැටියට ඔක්කොම එකතු වෙලා මේ නොතේරෙන මතවාදවල යුද්ධ කර කර ඉන්නවට වැඩිය හොඳයි මේ නොතේරෙන සිද්ධාන්තය සියලු දෙනාම එකතු වෙලා සත්‍ය පැහැදිලි කර ගැනීමට, තේරුම් කර ගැනීමට උත්සාහ කරනවා. මේ දැන් බුද්ධ ආගම ඇතුළෙත් මත ගොඩයි. හීනයාන මතේ, මහායාන මතේ, සියන්නිකායේ මතේ, රාමඤ්ඤනිකායේ මතේ, උඩරට මතේ, පාතරට මතේ, ඊළඟට පූජ්‍යල මතේ, ඇත්ත වශයෙන් මේ සියලු දෙනාම අන්ධයි. ඒ අන්ධභාවයේ සියලු දෙනාම තේරුම් කරගත යුතුයි. සියලු දෙනා මේ අන්ධභාවයෙන් නිදහස් විය යුතුයි. හැම මොහොතකම මමත්වයේ දර්ශනය අත්හරින්න පුරුදු වෙන්න. මමත්වයේ දර්ශනය අත්හරින්න අත්හරින්න ඔහු සජීවී මිනිසෙක් වෙනවා. බොහොම කාරුණික කෙනෙකුත් නෙමෙයි, බොහොම අකාරුණික කෙනෙකුත් නෙමෙයි. වියයුත්ත කරන, කලයුත්ත කරන, කල කර හැකි දේ කරන පුජ්‍යල දර්ශනයකට ක්‍රමානුකූලව පිවිසෙන, සම්පූර්ණ පිවිසෙන. ඉතින් මහරහත් භාවයට යනකම් ඒ ක්‍රමානුකූලව ඒ පිවිසීම ආරම්භ කරනවා. ක්‍රමානුකූලව ඒ පිවිසීම ආරම්භ කරනවා. සොයාගෙන යන්න ඕන. නොතේරෙන බොහෝ ධර්ම සමුදායක් තියෙනවා. ඒක සාධනම යන්න ඕන. කිං සච්ඡං ගවේසි, කිං කුසල ගවේසි, කුමද්ද නිවන, කුමද්ද මේ මාර්ගඥානය, කුමද්ද මමත්වයෙන් දුරවීම කියලා කියන්නේ, මොකද්ද මොකද්ද මොකද්ද කියලා තියෙනවා. දැන් මේ අපේ බොහෝ අයට තියෙන අහන බුද්ධිය තියෙන්නේ, විමසන බුද්ධිය නැහැ. අහන බුද්ධිය තියෙන, විමසන බුද්ධිය නැහැ. මේ රටේ ඒ නිසා බොහෝම ඉක්මනින් ඕනම විප්ලවකාරී මතවාදයක් ගොඩනගන්න පුළුවන්. මොකද අහන බුද්ධිය නැති වෙන්නේ, විමසන බුද්ධිය නැහැ. වක්කඩ පෙන්නල කිව්වොත් මේ තමයි නේරංජනා ගඟ. අනේ වැදලා එනවා. ඉටිපන්දන් ටිකක් රෝල් කරලා කියලා කිව්වොත් මේ තමයි සතර දළදා වහන්සේ කියලා පෙන්නපු ගමන් අපේ මිනිස්සු එන්නා. දැන් මම දන්න එක මිනිස්සෙක් එහෙම මේ ලොකු පූජාවක් කළා අනුරාධපුරේ ගෙනලා සතර දළදා වහන්සේ මේක දැනට වඩම්මලා. බලනකොට මේ මිනිස්සයා අර වයර් කෑල්ලකින් බැඳලා තිබ්බ ඉටිපන්දන් මේ කෑල්ල. වක්කල්ල හදපෙගා. ඉතින් ඒ වගේ අඥාන පිරිස තුල මොන තරම් දේවල් කරන්න පුළුවන්ද? ඒ නිසා ප්‍රඥාවට බර වෙන්න, නුවණට බර වෙන්න, සංකල්පනය කරන්න පුරුදු වෙන්න, හිතන්න පුරුදු වෙන්න, නුවණින් සිතන්න. යෝනිසෝ මනසිකාරය ගලපා බලන්න. ජීවිතේට හැම මොහොතකම ගලපා බැලින් කරන්න, හැම මොහොතක මේ ගලපා බැලින් කරන්න ඕන කරනවා. ඒ විදිහට ඒ විදිහට ගමන් කරනකොට යම් මොහොතකදී යම් වෙලාවකදී සම්පූර්ණයෙන්ම අර දෘෂ්ටි ශේෂයකටවත් ඉඩ නොවන ඥානනේ බලය තමා තුළ පූර්ණත්වයට පත් වෙන මොහොතේදී ditthi visuddhiyak vela tamanṭa me lōkei nirāvarṇava balanna puluwa. nirāvarṇava kiyanne āvarṇa nætiwa balanna puluwa. etakota nirvāṇa darshanaya nirāvarṇava balana ආවරණ නැතිව නිර්වාණ බැඳීම් නැතිව තමන්ගේ අත්වාදයක්වත් පරවාදයක්වත් නැතුව මේ ලෝකෙ ඔන්න ස්වභාවය බලන්න පටන් ගන්න නිර්වාණේ. ඉන්මෙහා කිසි කෙනෙක් ස්වභාවය දකින්නේ නැහැ. අනිත් හැම මොහොතකම දැන් මේ ඔයත් බලන්නේ බලාගෙන ඉන්නේ මොකද්ද? පුජ්‍යල මතවාදේ. අපි හාමුදුරු කෙනෙකින්, අපේ ආගමේ කෙනෙකින් අපි බණ අහනවා කියන එක මේ දන් දෙන්නෙත් නැහැ. ඒ සම්ප්‍රදායික ගුණෙන් අපි හාමුදුරුන්ට දන් දෙන්න ඕන කියන අදහසෙන් දන් දෙන්නේ. ඒකයි තියෙන්නේ. එතකොට අනිත් ආගමිකයොත් යන්නේ ආ අපේ ආගමේ කෙනෙක් තමයි බණ කියන්නේ. ඒ අහ දේශනේ කරන යාගෙන් අහන්න ඕන. දැන් තියෙනවා TV channels, Buddhist තියෙනවා, Peace TV තියෙනවා, God TV තියෙනවා, ඔක්කොම එක එක channels එක එක එක්කින ගන්නෙ. සමහර ඒවා මේ මම අහලා තියෙනවා මේ මේ බුද්දිස් ජීවික කපලලු ගන්නෙ සමහර අය. මේ ආගමේ අය කට්ටියට බලන්න හොඳ නැහැ කියලා ඒ channel එක කපල ගන්නෙ. අපි නම් එහෙම කපල ගන්නෙ අපි ඕන එකක් බලනවා. ඉතින් මේ බලන්න අහන්න දෙයක් නැහැ සමහර දේවල් වල. ඉතින් ඒ වගේ දෘෂ්ටිගත වෙනවා. දැන් අපි නම් එහෙම බෞද්ධයෝ බය කරලා නැහැ. නමුත් සමහර ආගම්වල බය කරනවා. වෙන ආගමක් බැලුවොත් ඔබට දෙයියන් සමාව දෙන්නේ නැහැ. දෙයියන්ගේ ලෝකෙට ගන්නේ නැහැ කියලා. පුංචි ළමයි වගේ. අපේ අම්මලා පාරට යනකොට අපිට බය කරනවා. පොදේ ගෝණි බිල්ලා ඉන්නවා පාරේ. වාව ගෝණියක දාලා අරන් යයි. ඉතින් අපි ගෝණියේ දාලා අරන් යනකොට හරි බයයි. වාහනයක් නතර කළොත් එහෙම දුවනවා. මොටෝ සයිකලයක් නතර කළා දිව්වා. ඉතින් පුංචි ළමයි පාලනය කිරීම සඳහා ඒක හොඳයි. ඒක මම හිතන්නේ ඥානනේ අඩු කාන්තාර ප්‍රදේශවලට වගේ යාගම ඊටාම උචිතයි. මොකද මේ වගේ ලොකු චින්තනයක් වපුරවන්න බෑ. පොඩි ළමයි පාලනය කරන විදිහට තමයි පාලනය කරගන්න වෙන්නේ. ඒ වගේ මිනිස්සු ඒ මට්ටමින් හරි මිනිමස් කන මිනිස්සු සතුන්ගේ මස් කන ගන්නට පාලනය කළාට ඒ ශාස්ත්‍රවරුන්ට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද මිනිමස් කන මිනිස්සු සතුන්ගේ මස් කන ගන්නට ගෙන අපේ විදට. ඒ ඇරෙන්නේ එතනින් එහා දිනුවක් ඕල්ලඟ නැහැ. ප්‍රයත්නන්ට ලැබිලා තියෙන දුර්ලභ වූ අවස්ථාව. මේ ගෞතම බුද්ධ ශාසනය නෙමේ. මේ ආත්ම භාවයේදීත් කෙලවර නෙමේ. මේ දැන් මේක ඥානණය කරගන්න පුළුවන්. සියලු බැඳීම් අතහැර නිර්වාණ පුරයට පැන ගන්න ඥානණයෙන් කරන්න තියෙන්නේ. මේ සිතේ සිතුවිලි නතර කරන්න බෑ. සමහර අය රැවටෙනවා මේ සිතේ සිතුවිලි නතර කරන්න. ඒ වගේම කෙලෙස් ඔක්කොම නැති කරලා නිවන් දකින්නත් බෑ. කෙලෙස් තිබුණා වේ මුලින් 150ක 51ක අපිට ශක්තියක් තිබුණාම හොඳටම ඇති තියෙනවා. දැන් මේ මාළඟත් තියෙනවා. කෙලෙස් තියෙනවා. වාසිය දෙන්නේ ඊට වඩා ධර්ම බලවේගයක් මල් ළඟ තියෙන එක. මම එතකොට හැම මොහොතකෙම ධර්මයෙන් ජය ගන්නවා. ඒකනේ සාක්ෂියක් වශයෙන් බුදුහාමුදුරු දෙන්නේ පංසිල් රකින්නවා කියලා නෙමෙයි ආනන්තරිය පාප කර්ම කරන්නේ. ආනන්තරිය පාප කර්මයක් කරන ලොකු මමත්වයක් ඕන. ලොකු ශක්තියක් කරන ආනන්තරිය පාප කර්මයක් නෙමෙයි පාප කර්මයක් කරන්න ශක්තියින් උපදින්නේ. ඇයි? මිනිස්සු ඒ ශක්තියින් ගන්න දැඩි මමංකාරයේ උමුතුවෙන් මිනිසෙක් මරන්න සත්තු මරන්න බොහෝ දෑ හොරකම් කරන්න කඩා වඩා ගන්න එන්නේ. අර මනසේ සිසිලස විවෘත භාවයේ කියන එකට පාත්‍ර වෙච්ච නිසා ඒ මනස සංගවන මනසට හොර කරන කිසි දෙයක් එයාගේ ඉතින් එයා කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව සුදු ඇඳුමට පොඩි තිතක් වැටුණත් එයාට පේනවා. නමුත් පුතජන හිත කියලා කියන්නේ මහා කහට පැල්ලන් සහිත මේ වර්ණ සහිත සිතක්. ඒක ඇතුලේ පොඩි පොඩි තිත්වැට් වලට ඕක පේන්නේ නැහැ. මිනිසුන්ට ගානකුත් නැහැ. ඒ නිසා බොරු කියන එකේ සීමාවක් නැහැ. දැන් මයික මහත්තයගුරු නිඳ යන්නේ නැති නිසා අහුව මම ඔබතුමා බොරු හැම කියනොද කියලා. එතුම කියනවා ආම්දුරේ උදේ නැගිට වෙලා ඉඳලා නිදා ගන්නකම් කරන්නේ ඒක කිව්වා. ඉතින් බලයි මනස විවෘතයි. නමුත් කිව්වා අපේ ව්‍යාපාරය කරන්න බෑ බොරු කියන්නේ නැතුව. සම්පූර්ණ බොරු කියන්නේ කිව්වා. ඉතින් මං කොයිද නිදා ගන්න බැරි හේතුව ඕකයි. ඈ ඊට පස්සේ තවම කෙනෙක්ව නිදා ගන්න බැහැ කියලා පස්සේ බලනකොට ඒ අම්මා මස් කඩේ නතර කරලා තියෙන ගිය අවුරුද්දේ. මං කොයි කරපු දේවල් වලට තමයි තාම නිදා ගන්න බැරි කියලා. ඒ හිත තමන්ගේ හිත සම්පූර්ණ දන්නව කරන හොඳ වැඩේ මොකද්ද නරක වැඩේ මොකද්ද කියලා. එයා එවනු හිතෙන් බල ශක්තිය. ඉතින් පිරිමියායිට එහෙම ඔක තේරුම් ගන්න බැරුව යනවා. ඒ ඇත්ත මොකද කරන්නේ ඊට පස්සේ අර සිත තමන්ව දවන නිසා මත් පැඹොන්න පටන් ගන්නවා. මත් විස බොන්න පටන් ගන්නවා. එතකොට නිතරම මේ අර සිහි විකලෙන් ඉන්න පුළුවන්. එතකොට ඒක යාගේ සැප බවටපත් වෙනවා. එහෙම නැත්නම් නිදා ගන්න පුරුදු වෙනවා. නිදාගත්තාම අර අමතක වෙලා යන ස්වභාවය තියෙනවා. එහෙමත් නැත්නම් තමන් කරපු අසාධාරණය තමන්ට අධ්‍යාත්මය තුලින් දරා ගන්න බැරි වෙන තැන අර ලෝක යුදනායකයෝ වගේ තමන්ට තමන්ව වෙඩි තියාගෙන මැරෙනවා. සිය දිවි හානි කරගන්නවා. ඒ වැනි දේවල් ගොඩාක් වෙලාවට ඒ කරන්නේ තමන්ම කරන ලද අපරාධයක් නිසා තමන්ටම ඒට මුහුණ දීමට හා මේ හැකියාව නැති නිසා. ඒ නිසා ලෝකයේ සියදි විහානි කරගන්නේ නිවැරදි පුජ්‍යලෙක් නෙමෙයි. වැරදි පුජ්‍යලෙක්. ඊළඟට ඔය රහතන් වහන්සේලා වගේ විරුණම් පානක සියදි විහානි කරගැනීම වගේ ක්‍රියාවලියක්. හැබැයි ඒක අර වගේ සිද්ධාන්තයක් නෙමෙයි. ඒක හදිසියක් කරේ, කලබලයක් කරේ, මානසික පීඩනයකින් හරි මුකුත් නැහැ. වහන්සේලා දැන් මම ඇති. ජීවත් වුණා ඇති කියලා දැන් මගේ කාර්යයන් මට ශක්ති ප්‍රමාණෙන් කළා. දැන් මගේ ශරීරය දුර්වලයි. දැන් මම පිරිනුවම් පාන්නයි හදන්නේ කියලා. මේ අපි වගේ ස්පිරිතාලවල ගිහිල්ලා බට ගහලා ඔක්සිජන් ගහලා මැරෙන්නේ. දැන් ඔන්න මම පිරිනුවම් පාන්නයි ලැහැත්තේන්නේ කියලා හැමෝටම කතා කරලා, තාමනෝ හරි ප්‍රශ්න තියෙනවද මේවා මෙහෙම මෙහෙම කරන්න කියලා යාත්තන්ට මතක් කරලා උන්වහන්සේ සමවතට සමවදිනවා. මොකන්ද? අර සමවතට සම්මා සමාධියට සමවැදිලා ඒ සමාධියේ නිරෝධ සමාපත්තියට සමාදිනවා. එතෙන්දී නිරෝධ සමාපත්තියට සමවදීනේ පහන සංඥාවෙන්. පහන සංඥාවෙන් කියලා කියන්නේ මම නැවත අවදි වෙන්නේ නැහැ. මං ආයේ අවදි වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම හිතනවා. හිතුවහම ඊට පස්සේ ඒ සමාධිය තුල පැය ගානක් ගත වෙනවා. ගත වුණාට පස්සේ හෝම හද සීතල වෙලා යනවා. පහනක් නිවී ගියාක් මෙන් යනවා. එහෙම නැතුව ඊට මෙහා අපි ওই මාර්ගඵල හරේ මේ ලැබන කට්ටියට ඒක කරන්න බෑ නේ. දැන් ධර්ම අවබෝධ කරගත්තාට පැහැදිලිවම දන්නවා ඒක එහෙම කරන්න බෑ. ඒක කරන්න සම්මුති පරමාර්ථ ඇවිල්ලා ඊළඟට ඒක සමාධි වශයෙන් අන්තරික සමාධිය. ඒ කියන්නේ කිසියම් දෙයක් ග්‍රහණය නොකරන ලද ඒ සමාධිය තුළ වැඩිලා එයා ලැබනවා නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියට දවසට කීපවරක් වැඩේ ඉඳමින් පුරුදු කරනවා. පුරුදු කළා තියෙනවා. දැන් අපි හුස්ම ගන්න නැති අවස්ථා කීපයක් තියෙනවා. දැන් ජලයට ගිලුණහම හුස්ම ගන්න බෑ. ඔක්සිජන් දාගෙන ගියොත් හුස්ම ගන්න පුළුවන්, නිකන් ගිලුණොත් හුස්ම ගන්න බෑ. ඒකට මව් කුසේදී හුස්ම ගන්නෑ. පොඩි ළමයි හුස්ම ගන්නෑ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අර පිකිනිවල හරහා තමන්ට ලැබෙන ඔක්සිජන් වලින් තමයි ජීවත් වෙන්නේ. හුස්ම ගන්නෙ නෑ. මේ නාසයෙන් හුස්ම ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම නිරෝධ සමාපත්තියේදීත් නාසයෙන් හුස්ම ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දි තියෙන්නේ හදවත ඇත්තෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වයට පමණක් නම් නාසයෙන් හුස්ම ගැනීම අවශ්‍ය නැත. හදවත ක්‍රියාත්මක කරවන්න හොඳතෝම ඇති මේ ලෝම රූපවලින් ඇඟට ඇතුල් වෙන ඔක්සිජන් ප්‍රමාණය හොඳටම ඇති. අපි නාසයෙන් හුස්ම ගන්න ඇත්තෙම මොකද බැලුවොත් කායික වෙහෙසට හෝ මානසික වෙහෙසට. බලන්න හොඳට මානසික වෙහෙසක් ඇති වෙන වෙලාවකදී හුස්ම වැඩිපුර ගන්න වෙනවා. මානසික වෙහෙස බොහෝම අඩු වෙනකොට ওই භාවනාව හැම කරපු අයට තේරෙනවා හම්දන්නේ දැන් මට හුස්ම දැනෙන්නෙම නැහැ. මං හුස්ම ගන්නවද නැද්ද කියලා දැනෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මනස සම්පූර්ණයෙන්ම නිවි නිවි යනවා. එතකොට නිරෝධ සමාපත්තිය කියන தත්ත්වෙදී හුස්ම ගන්නෙම නෑ. හදවතත් ඒ දැනෙන මට්ටමට වැඩ කරන්නේ නෑ. ක්‍රියාත්මක වෙනවා. මෙහෙම මෙහෙම අයියෙන් අයියෙන් ගැහෙන්නේ නෑ. මේ අයියෙන් අයියෙන් ගැහෙන්නේ මොකද? හොඳට බලන්න ප්‍රශ්න තියෙන වෙලාවට බලන්න ගැහෙන වේගය වැඩි. ප්‍රශ්න නැති වුණාම ගැහෙන වේගය ඉතාම අඩුයි. එතකොට සම්පූර්ණ අධ්‍යාත්මික නිවීමක් ඇති කළාට පස්සේ මේක ගැහෙන්නම ඕනේ නෑ. ඒක බොහොම සෞම්‍ය ලෙස පැවැත්ම සදා පවතින මට්ටමක ඒක පවතින වෛද්‍යවරයෙක් එකපාරට බැලුවොත් කියයි මෙයාව මේ මැරිලා කියලා. මානසික ක්‍රියාවලියත් යානතර කළා, කායික ක්‍රියාවලියත් යානතර කළ තියෙන නිසා පැවැත්ම හෘදයේ පැවැත්මට පමණක් ගලාගෙන යෑමක් තියෙන එක දැනින්නවත් නැති තරම්. ඒක මල මිනිස්සෙක්ගේ හා සමානව තියෙන තත්ත්වයක් බවට පත් වෙනවා. නිශ්චල තත්ත්වයට පත් වෙනවා. ඒ කාලේ බොහෝ දෙනා රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියෙදී මිය ගියපු අය හැටියට මේ දරසෑයවල් ගහලා තියෙනවා. මේ පුච්චන්න පුච්චන්න ඇතිවෙන උනාසෙලා අර නැගිටලා තියෙනවා. මේ කියන්නේ දරසෑය ගහපු නිසා නැගිට නෙමෙයි, අර උත්තහන කර්මය. මම හෝරාවක් හෝරා දෙකක් තුනක් කියලා අදහස් කරන ඒ කාලය තුර නැගිට. ඒකයි. එතකොට උන්වහන්සේලා වැඩ ඉන්නේ සංඥා ඇති තැනක නෙමෙයි. සංඥා නැති තැනක. දැන් ඔබ වැඩ ඉන්නේ සංඥා තියෙන තැනක. එතකොට රහත්තන් වහන්සේගේ ගුණ ඉහළින්ම ගත්තත් පහළින්ම ගත්තත් එකම ගුණේ තියෙන්නේ. දැන් පළවෙනි මාර්ගඥානයේදී ලබන්නේ ඒ ගුණේම තමයි. දැන් ඔබ දකින්න ඕන රහතන් වහන්සේගේ ගුණම තමයි. ඒ ගුණය තුල පෝසත් වීම තමයි අර නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එහෙම නැත්නම් වෙන ගුණයක් නෑ, වෙන ශක්තියක් නෑ. පැහැදිලිනේ? පැහැදිලි. දැන් කොහොමද ඔබ ඒක ප්‍රගුණ කර ගැනීම සඳහා මහන්සි වෙන්න ඕන? අර නොතේරෙන ලෝකෝත්තර ධර්ම හොයාගෙන යන්න නෝනේ. ඒ එවිට ඒ තරමටම ඔබ ඒ ලෝකෝත්තර ගුණයෙන් ඔබ නැහැ වී යනවා. දැන් සීතල ප්‍රදේශයකට ලං වෙන්න ඒ සීතලෙන් අපි තව තවත් වෙලෙනවා. මේ අසංකාරික ගුණය තුලට ලං වෙන්න අපි ඒ අසංකාරික නිර්වාණ ගුණයෙන් වෙලෙන්න පටන් ගන්නවා. ඒකයි භාවිතා බහුලී කතා. ඒවන සමීප වෙන ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඒ සමීප වීම සිද්ධ වෙනවා. විශේෂයෙන් අර ධර්මයේ ගලපා බැලීම තුලත් විශේෂ ගැඹුරු කරුණු පරේෂණය කිරීම තුලත් ඔබ ඒ කරා සමීප වෙනවා. ඔබ තුල දෘෂ්ටිවලට ඉඩ දෙන්න එපා. දෘෂ්ටිවලට ඉඩ දුන්නාම එහෙම දෘෂ්ටි විසින් ඔබට හිරිහැර කරනවා, බාධක කරනවා. ඒ නිසා දෘෂ්ටිවලට ඉඩ දෙන්න එපා. ඕ දෙනාට තියෙන ගේ බදු දුන්නාම ඒ බදු ගත්තා හැසින්නක් කරගන්න හදන තැන් තියෙන්නේ. ඒ වගේම රටේ පොඩ්ඩක් වෙලදාමක් කරගන්න ඉඩ දීලා දැන් රට අල්ලන මට්ටමකටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දෘෂ්ටි ඔබ තුල පොඩි ඉඩක් දුන්නට පස්සේ ඊළඟට ඒක එඟ පුරාම ජීවිතේ පුරාම පිළිලයක් වගේ දුවන්න පටන් ගන්නවා. ඒ නිසා දෘෂ්ටි වලට ඉඩ දෙන්න එපා. සංකල්ප වලට ඉඩ දෙන්න එපා. එක දිගට මහන්සි වුණොත් ඔබට හැකියාව ලැබෙනවා මේක ඉක්මනින්ම දකින්න. මොකද හොද මඩේ දාන්න ඕනේ නැහැ. ඒක දිගට මහන්සි වෙන්න. අර දැන් ගිනි අවුලන කෙනෙක් ටිකක් ඒ දඬු කෑලි දෙක අතුල්ලා ඉඳලා ආයි වෙහෙස නිවලා ආයි අතුල්ලනකොට ආයි නිමිලා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේක එක දිගට මහන්සි වෙන්න. එක දවසින් දැකපු අය ඉන්නෝ, සතියෙන් හමාරෙන් දැකපු අය ඉන්න, එක දිගට මහන්සි වෙන්න. දෘෂ්ටිගත වෙනවද, මමංකාරයේ ඔස්සේ බැඳෙනවද, ඒ හැම දෙයක්ම ඉවත් කරන්න. ඒ හැම දෙයක්ම ඉවත් කරන්න. සියලු සංඥා ඉවත් කරන්න. සියලු සංඥා ඉවත් කරන්න. මේ කාරණේ හොඳට මතක තියාගෙන යන්න. සියලු සංඥා ඉවත් කරගෙන යන්න. එතකොට හැම මොහොතකම බලන්න කුමන හෝ සංඥාවක් තුළ මා ඉන්නවද කියලා බලන්න. එතකොට හැම සංඥාවකටම පහර දෙනකොට, කිසිම සංඥාවකට ජීවත් වෙන්න බැරි වෙනකොට, මෙතන මමත්වයට තවදුරටත් රැඳී ඉන්න බැරි නිසා මොකද වෙන්නේ? පලා යනවා. ගෙදර මීයක් ඉන්නවා නම් ඒ මුල්ලට දිව්වා, ඒ මුල්ලටත් ගිහිල්ලා තට්ටුවක් දැම්මා, අනිත් මුල්ලට දිව්වා, ඒ මුල්ලටත් තට්ටුවක් දානවා. හරියට මෙහාට ගම තැනම දානකොට මීය දැනගන්නවා මේක ඇතුලේ ඉන්න බෑ කියලා. ඌ පැනලා දුවනු එළියට. ඒ වගේ ඔබේ තුලත් මමංකාරයට රැඳෙන්නට තියෙන අවකාශයන් තුලට ඉඩ නොදී ඒ දෘෂ්ටි මොදවා හරනකොට ඔබේ මමංකාරයට මෙතන ඉන්න බෑ කියලා එක මොහොතකදී ඔබේ ඇඟෙන් දිස්තිය ඇඟෙන් ගියා වගේ සක්කාය දිට්ඨිය ඔබේ ඇඟෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඔබට සැහැල්ලුවක් දැනෙනවා, නව දර්ශනයක් පේනවා, නව සිතුම් පැතුම් අලුත් ස්වභාවයක දකින්න ඔබට අවකාශ ලැබෙනවා. මනස්කාන්ත ලෝකය, ලස්සන ලෝකය ඔබට එතන පටන් පේන්න පටන් ගන්නවා. ඔදිත්‍යයක් තියෙන, ආවේශයක් තියෙන හැම මිනිස්සෙක්ම ආවේශ වෙලා වගේ ඉන්නව නෙමෙයි, ආවේශ වෙලා ඉන්නේ. ආවේශ වගේ වෙලා නෙමෙයි ආවේශ වෙලා ඉන්නේ. හැම කෙනෙක් තුළම ආවේශයක් තියෙනවා. භයානක. ඒ ආවේශය තමන්ට හිරිහැරයක්. ඒ වගේම සසරට, ඒ වගේම අන් අයට ඕනම කෙනෙකුට හිරිහැරයක් වෙන්නට පුළුවන්. හොඳ කලත් වේදනාව, නරක කලත් වේදනාව. ලෝකයේ සම්මත හොඳයි කියන දේ කරනු, ලෝකයේ සම්මත දේ කරනු. දැන් සමහරලාට අපි හොඳයි කියලා කරන දේ තමන් කෙනෙකුට දැනෙන්නේ නරකයි කියලා. එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. අනේ ඒකනේ අපි හොඳක් කරන්න ගියේ බණුන් අහන්න උනේ කියන්නේ ඒකයි. එතකොට මේ ලෝකේ මහා මේ තේරුම් කරගන්න බැරි තැනක්. මනස කියන්නේ, ජීවිතය කියන්නේ එහෙම තේරුම් කරන්න බැරි, විග්‍රහ කරන්න බැරි ඒක ඒකීය න්‍යායකින් තියෙන ධර්මතාවයක් නෙමෙයි. ඒ නිසා තක්ක තක්ක විචක්ෂණ කිව්වා. පියවරෙන් පියවර විමසන්න. දැන් මේ දහම් මගේ වුණත් දැන් අපි එකපාරට මේ දෙන දහමක් අරගෙන ගෙඩිය පිටින් ගිරින්න එපා. හැම මොහොතකම බලන්න මේ ගන්න දෘෂ්ටිය තුල තියෙන ගැටලුකාරීත්වය, ප්‍රශ්නය. මේ මොහොතේ තියෙන්නේ මොකක්ද කියලා. ඒකයි වැදගත්. එතකොට මානසික සහනය සොයා යනවා. එහෙනම් නැත්තම් මානසික නිර්වාණය සොයා යන ගමනක් ඊට අදාළව එකතු කරනවා ඊට අදාළ ගුණාංග. ඒක තමයි මේ අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න හොඳට නිතරම සද්ධර්මය අහන්න, ඒ වගේම ගැඹුරු කරුණු කාරණා විමසොන් බුද්ධියෙන් බලන්න, ඒ ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට ඔබේ මමංකාරයට කිසිම තැනක රැඳෙන්නට ඉඩ තියන්නට බැරි විදිහට පහර දෙන්න. අර මහින්ද මහත්තයා පහර දුන්නේ කිසිම තස්වාදීවට පැනලා යන්න බැරි වෙන්න. හැබැයි ඒකතු කළ වට කළ ගහලා දැම්මේ. ආයි නෑනේ දැන් මොකුත් නෑ. ඒ වගේ තමන්ගේ මනසට පහර දෙන්න මමංකාරයට කොයිම විදියකින්වත් නැගිටින්න බැරි වෙන්න පහර දෙන්න. මෙතෙක් කල වෙන අයටනේ පහර දුන්නේ, දැන් තමන්ටම තමන් පහර දෙන්න. ඈ තමන් තමන්ව මමත්වයේ දුරු කිරීමක්, මමත්වයේ ඝාතනය කිරීමක්, මමත්වයේ නැති කිරීමක්, සිය දිවි හානි කර ගැනීම තියෙනවා. නමුත් සිය මන හානි කර ගැනීම අඩුයි. මේක සිය මන හානි කර ගැනීමක්. මොකද හේතුව මේ මමත්වය අපිට මේ ප්‍රශ්න ඇති කරන, ගැටලු ඇති කරන සංසාරගේ තියෙනවා. එතකොට අර සාංශාරික බලවේගය විසිරුවලා දාලා අපි අපේ බලය තහවුරු කර ගන්නවා. ඊළඟට අපිට ඕන විදිහට ඒක මෙහෙව ගන්නට පුළුවන්කම තියෙනවා. වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ මනස අයිති නැහැ. මිනිස්සුන්ට පැය භාගයක් ඇදකට වෙලා පුටුවකට වෙලා තමන්ට ඕන විදිහට ඉන්න බෑ. මනස නලියනවා. හැබැයි අවාසනාව තියෙන්නේ මිනිස්සු ඒ නලියන මනස මමයි කියලා හිතලා තියෙනවා. නමුත් මම නෙමෙයි. ඒක වෙනම ශක්ති ගුණයක්. අන්නේ ශක්ති ගුණය එලවල දාන්නම ඕන. ඒකට තොইলයක් නටන්නම ඕන. ඈ ඒ තොইলේ නටන්නේ නිතරම අකාලික ධර්මයෙන් පහර දෙන්න. කාලයේ ධර්මයෙන් නෙමෙයි. ඔබ කාලයේ ධර්මනේ එකතු කරන්නේ. එතකොට එයා වැඩිනවා. ඈ දැන් ඒ කාලේ තස්තවාදීන්ට කලේ ඒගොල්ලන්ට ඌමනා දේවල් කළා. එතකොට ඒගොල්ලෝ වැඩුණා. ඒගොල්ලෝ සාමය ඕනේ කිව්වම සාමය දෙනවා, ආධාර ඕනේ කිව්වම ආධාර දෙනවා, කොටසක් ඕනේ කිව්වම කොටසක් දෙනවා, තව වැඩුණා. වැඩිලා මහතු ආලයක් වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඌමනා කිසි දෙයක් දුන්නේ නැහැ. අන දෙන්නේ නැතුව පහර දුන්නහම පලා ගියා. ඉතින් මනසත් එහෙමයි. ඒකෝර මනසට ඕන දේ දුන්නොත් එහෙම මනස වැඩිනවා. ඒ නිසා අකාලික ධර්මය ඔරොත්තු දෙන්නේ කාලයේ මනසට බැටගන්නේ. අනිත් ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඔය ශක්තියෙන්, ඉවසීමෙන්, දරා ගැනීමෙන්, උගත්කමින් මුහුණ දෙන්න හැදුවර මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. ඒකනේ උගත්තුයිනේ ඕන තරම් මානසික පීඩනවලට සහ අසහනවලට පත් වෙච්ච හැමතිස්සෙම බීගත්තු මහාචාර්යවරු ඉන්නේ, බීගත්තු වෛද්‍යවරු ඉන්නේ. එයා දන්නේ නැතුවද ඒකට හේතුව ඒවට වරොත්තු දෙන්න හැකියාව අර මනසට තියෙනවා. අකාලික ධර්මයට මනසට වරොත්තු දෙන්න බෑ. කියන්නේ මමංකාරයට වරොත්තු දෙන්න බෑ. ඒ නිසා මේ සද්ධර්මයෙන් අවබෝධයටපත් වෙනකොට මිනිසුන්ට බොන්න එපයි කියන්න ඕනේ නැයි දේ බොන්නේ. ඇයි? මානසික අසහනය විඳිනකොට මිනිසු බොන්නේ නැහැ. මිනිසුන්ට පව් කරන්න එපයි කියන්න ඕනේ නැහැ මිනිසු පව් කරන්නේ. මිනිසුන්ට බොරු කියන්න එපයි කියන්න ඕනේ නැහැ බොරු කියන්න හිතෙන්නේ. ඒකට හේතුව උන් විවෘත සම්භාවනීය ප්‍රබුද්ධ මට්ටමකට මනස ප්‍රගුණ කරගෙන තියෙන නිසා. එතෙන් දෙන්න ඕනේ. ඒ නිසා නිතරම අකාලික ධර්මයෙන් පහර දෙන්න. අකාලික ධර්මය කියන්නේ මොකක්ද කියන එක මේ ධර්මයේ තුලින් තේරුම් ගන්න. කාලයේ ඉක්ම වූ නිතරම තමන් සිට ගන්න උත්සාහ කරන්න 25 වෙනි පැයේ නිතරම ඔබ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන් එහා සිට ගන්න බලාපොරොත්තු උත්සාහවත් වෙන්න. සෑම විටම රැය දහවල ඉක්ම වූ අවස්ථාවේ සිටගෙන එතන ඉඳගෙන තමන් ඒ අදාළ පහර දීම සිදු කරන්න. එවිට ඔබ මේ සත්‍ය අවබෝධයට පාත්‍ර වෙනවා. එහෙමනම් හැමදෙනාට මේ සත්‍ය වසක් කර ගැනීමට ධීරිය, වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.